දේශනාව. මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල කුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද දෙවිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්‍රාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සබ්බේ මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං අදංකා ධම්මස්සවෙන කාලෝ අයං අදංකා ධම්මස්සවෙන කාලෝ අයං අදංකා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අත්තමාදෝ අමත පදං පමාදෝ මච්නෝ පදං අත්තමත්තානස්මියංති පමත්තාය කාමතාති. වන්දිලි ඔස්සේ සම්සරණ ධර්මස්වා අභිලාෂී පදවතුනි අද විශේෂ දවසක්. ඊයේ අපි කියන්නේ ලක්මස මාළුක ඔබේ කියලා. අද අපි කියන්නේ විසක් මස පෑනලි කියලා. අදින් තමයි විසක් මාසය ආරම්භ වෙන්නේ. මුල් දවස් 4 පුරාක් සේවයෙන් ඉඳලා තමයි විසක් දවස් උදේ. එන්නම් අපි දැන් මේ සිටින විසක් සමය තුල. විසක් සමය තමයි අපි හැම දිනම ආමිස් පිටක් චුම්භාවන්ත වැඩිපුර නඳුර වෙන කාලය. මේ අනුව අපි මේ ධර්ම දේශනාවන් විසක් ලක්කකටින් යෝගියන් විසක් දිනේ බුදුරජාණන් වහන්සේ ලෝකේ විතලා වූ දහම් රසේ සුමන්තේ පැහැදිලි කිරීම ඉලක්කකටගෙන පෙරක් කරන්නා වූ කරුණු පැහැදිලි කිරීම ටිකක් අවසතක් වෙනවා. ඔබට ධර්ම දේශනා කිරීම සඳහා නම් තදී අපමාද වර්ගයේ තියෙන ගාථාවක් තමයි මාතෘකා පාඩිය වශයෙන් තබන ලැබුවේ. මේ ගාථාවන්ට අදාළ විධාන කතාවක් ඒ තවශ්‍ය කෙනෙකුට ඒ ධර්මපදයේ පොත කියවලා දැනගන්න පුළුවනි. ආය සඳහා කාලය දන්නේ නැහැ. මම මේ සූදානම් වෙන්නේ මේ ගාථාවේ සඳහන් කරුණ දෙකක් තව සූත්‍ර දේශනා නැත්නම් විවිධ කරුණු ඔස්සේ පැහැදිලි කරමින් කොහොමද මේ කියන කරුණ කියන එක පැහැදිලි කරන්න. මමන්න හිතෙනවා අත්තමාද කියලා වචනයක්. අත්තමාදෝ අමත පදං. පදං කියන්නේ මාර්ගය, අමත කියන්නේ දුක් නිවාර දුක්ඛ නිවාර. අත්තමාදෝ කියන්නේ අප්‍රමාදය. සමාදෝ පච්චමෝ පදං. සමාදය මරණයට පද. වචන දෙකයි මෙතන තිබෙන්නේ. අප්‍රමාදේ සහ ප්‍රමාදේ. අත්තමත්තා නස්සී යම්ති. කිසියම් කෙනෙක් අප්‍රමාද වෙනවද? නමේ නොමේ යන්නේ ඒ යමෙක් ප්‍රමාද සුද්ධියෙක් වෙයිද ඔහු මැරිච්ච කෙනෙක් වගේ මේ කෙනෙක් මේ කෙනෙක් වගේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ වදාගන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්න උත්සාහ කළ මේ අප්‍රමාද ප්‍රමාද කියන වචන දෙකේ ගැඹුර අපි සාකච්ඡා කරන්න ඕන නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මේ පිළිබඳව මට මේ කරුණට යන්න තමක් තින්නේ මේ පක්ෂණයේ අදංගු තැන් කීපයක්. ඔබේ දැනීම සඳහා මතක් ගන්න වෙනවා. බලන්න එන්න මෙහෙම වචනයක් අපි අසා තිබෙනවා. පුරාදරු පිළිගන්නවා බුදුන්ගේ අන්තිම වචනේ කියලා හඳුනන මේ අය කියන්න ගන්නවා. අනුදාන වික්‍රේ ආමානක ආමේවෝ තය ධම්මා සංඛාරා අත්පනාදීන සම්පාදේ. අත්පනාද කටයුතු කරන්න. පටාචාරාවට සම්දේශනා කරපු ගාථාවේ තියෙන්නේ යෝච පුබ්බේ පමද්දිස්වා පච්චාසෝ අත්තමජ්ජති. යම්කිසි පුද්ගලයේ මුලින් තමා විසිත ඒ පසුව නපමා වේදනක්කම් අප්‍රමා වේද ප්‍රමාද වේද සෝ ඉමං ලෝකම් පදාසේති එතන මේ ලෝක ලෝක බබලනවා එයි වගේද අමුක මුත්තු චන්ති වලාකුලින් වැසී තිබී මතුවි බබලන සඳනේ එකකට වලාකුලින් වැසී තිබුණ කාලය ප්‍රමාද වූ කාලය වලාකුලින් දිලිත කාලය ප්‍රමාද වූ කාලය එනිසා අපට සමාධි සහ ප්‍රමාධි කියන්නේ වචන දෙක පිළිබඳව කතා කිරීමේදී සරල තැන සිට ගැඹුරු දක්වා යන්න සිද්ධ වෙනවා. අප මේ පාලි වචනේ තේරුම් ගන්න. අප්‍රමාදෝ ප්‍රමාදෝ කියන්නේ පාලි වචන දෙක. වර්තමාන සමාජයේ අපි මේ සිංහලට භාවිත කරන වචනයක් තියෙනවා ප්‍රමාදේ සහ ප්‍රමාදේ. ඒ සිංහල අර්ථය අපට තේරුම් ගන්න පුළුවන්. අපි කාර්යාලයේ රතු විර ලසන්නට පෙර කාර්යාලය යනවා නම් හුස්ම ගන්නවා. රතු විර එසෙන් පසු කාර්යාලය යනවා නම් හුස්ම ගන්නවා. පාසලේ සීමෝ නාද කරන්න පෙර පාසලට යනවා නම් හුස්ම ගන්නවා. පින්නේ නාද කරලා පසු යනවා නම් හුස්ම ගන්නවා. ඒක ජීවිතය අවශ්‍ය කරන. ඒක අත්නා දෙයට අහිත කර විපාක අප්‍රමාදයේ හිතතර විපාකත් අප්‍රමාදයේ යහපත් විපාකත් ජීවිත කාලයෙන් කෙනෙක් අප්‍රමාදව කාර්යයන් දෙක තුනේ පෞද්ගලික ලක්ෂණක ප්‍රසාදාත්මක පිටියක් ඇතුළත් තියෙනවා. ඔන්න එහෙම කෙනෙක් කියලා. එහෙම නැත්නම් උත් ප්‍රමාදයේ ඉවත් වෙන කොට දැනුමක් ගන්නවා. නමුත් මේ වෙලාවට කාර්යාලයට යාම හෝ පාසලට යාම කියන මේ අප්‍රමාදයේ දැනුමින් අපි කතා කරන්නේ ඒක සාමාන්‍ය ජීවිතයේ තියෙන තොර කරුණක්. පෙන්තල්ම අපි මේ වන්නේ විදිහට සිටින්නේ. මේකට මෙහෙම කල්පනාක් තියෙනවා. විශේෂයෙන්ම මහන්ස කෙනෙක් අපෙන් මම එකෙන් කළාවත හැදම කළොත් ඒක අප්‍රමාණය. සමානව තේරුම් ගන්නවක් වෙනවා. ඒක එදිනෙදා ජීවිතයේදී හැම වෙලාවම අංගමනේ කරන්න ඕන කාරණයක්. නමුත් බුද්ධ ඥානම් මහන්සේ ප්‍රධාන වචනෙට මුල තියෙන තව කාරණා කිහිපයක් තියෙනවා. දැන් අන්තිම වශයෙන් අරන් බලන්න. වය ධම්මා සංඛාරා ප්‍රමාදේන සම්පත්ති. සංස්කාරයන් කියන දේවල් නිත්‍ය සදාකාලික දේවල් නෙවෙයි වැයෙන දේවල්. ඉතින් අප්‍රමාද වන්න ඉතින් කියන්නේ. අපි තාම ටිකක් ඉස්සරහට ඒ දෙයින්ම කියන්නේ කියලා තේරුම් ගන්න බලමු. වැයෙන අප්‍රමාද වෙන්න සංස්කාරයන් වැයෙන දේවල්. එහෙනම් නැත්තම් මම සඳහන් කළ ගාථාවේ සිංහල තේරුමට එනවා විශේෂණය සිහියෙන් කටයුතු කිරීමේයි කියන ලද අප්‍රමාදය. අන්න එතන අපට වචනයක් තියෙනවා මේ අප්‍රමාදය නිකන් අප්‍රමාදයක් නෙවෙයි සිහියෙන් කටයුතු කිරීමේයි කියන ලද අප්‍රමාදය. එමනම් අපට සිහියෙන් කටයුතු කිරීම කියන්නේ කොහොමද කියන ඊළඟ ප්‍රශ්නය සිද්ධ වෙනවා. සිහිය කියන වචනේ අපට සම්මත සාමාන්‍ය අර්ථයක් අපි යම් දේවල් තබා තිබෙන තැන් මතක තිබෙනවා නම් ඒවා කල්පනාවල් ගන්නට පුළුවන් නම් අමතකම වෙනවා නම් අපි ඒකට සිහිය කියලා කියනවා. ඒ සිහිය ජීවිතයට අවශ්‍යයි. නමුත් ජීවිත කාලයේම සිහි ඒ විදිහට කියන දේවල් වරද්දන් නැතුව මතක තබාගෙන පිළිවෙලට වැඩක් කරන්නේ හොඳයි. නමුත් එහෙම කළා කියලා හෝ අපිට දැනන්න පෙර කාර්යාලයට ගියා කියලා හෝ අමතක තබන් වන්නේ නැහැ. අමතක පදන් කියන එකේ තේරුම සැනසීමට බඳි. සංස්කෘතිය සුපේත මම කියන එක. මම බුදුරජාණන් වහන්සේගේ වචන දෙකලා තියෙන අපි හිතනවට වඩා ගැඹුරු කරුණ. මේ කියන අප්‍රමාදයට කෙනෙකුට පත් වෙන්නට අවශ්‍ය කරුණු කීපයක් තිබෙනවා. ඉතින් මේ තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. අපි අප්‍රමාද වේ යුත්තේ මරණින් මතු වූ අනාගතයේ වර්තමාන මොහොතේ. අපි සියලු කටයුතු කරන්නේ වර්තමාන මොහොතේනේ. අප්‍රමාදයක් අපේ ජීවිතයකට කරගන්න ඕන වර්තමානයේ. ඒ වගේම අප්‍රමාද වන්න කියන බුද්ධ වචනය තුන කිසිම සීමාවක් අනන්නේ. මේක විද්‍යාන් සංසාරතර නැහැ කියලා හැම. මේ පුරුෂපක්ෂේ මොනවාම නැහැ. මේ ධර්මශ්‍රවණය කරන නිහිතව දිස්ත්‍රික් ඕනෑම කෙනෙකුට අප්‍රමාදයේ තේරුම් අරගන්න පුළුවන් නම් එතනින් සාර්ථක අප්‍රමාද වීම ආරම්භ කරන්න පුළුවන්. තමාව මලු නැන්න කියලා කියනවා. ඒ නැත්තම් ඉස්සරවත් දැනග තියෙනවා මහත අනත්තාය සංවත්ති. ආහම්බිකේ යන්නේ මේක ධම්මන්ති ගමන ප්‍රශ්නාමි. මොකද බ්‍රාහ්මණ රූප හැදි කරනවා මන්නේ මම මගේ සර්වඥතා ඥාණයෙන්වත් දැන් ලකින්නේ නැහැ. අප්‍රමාදී තරම් මහත් අර්ථයක් සිදු වෙන දෙයක්. යහපතක් සිදු වෙන දෙයක්. ඒ වගේම ප්‍රමාදී තරම් අනර්ථයක් සිදු වෙන දෙයක්. ඒ බුද්ධ දෙනකාවේ බුදුන් වහන්සේ වදාරනවා එන්න මෙහෙම කරුණු. මේක ඉස්සරහට කරනවා කියන්නේ ඒක තමයි. නාහං වික්‍රේ අඤ්ඤං ඒක ධම්මං සම්මතස්සාමි යේන අනුප්පන්නං වා කුසල ධම්මා උප්පඤ්ඤන්ති උප්පන්නං වා අකුසල ධම්මා පරිහරಂತಿ යතේදම් වික්‍රේ අතමාදු මහණෙනි මම මගේ සර්වඥතා ඥාණයෙන් වදකින්නේ නැහැ උපන් අකුසල් දුරු වෙන නූපන් කුසල් උපදින ධර්මතාවයක් අත්මාදී තරම් අපේනාද වන්ගේ මොකද දෙන්න හැදෙන්නේ කියන්නේ උපන් අකුසල් දුර වෙනවා නෝපන් සල්ප වෙනවා උපන් අකුසල් දුර වීම කියන එකෙන් කියන්නේ යම් කිසි පුද්ගලයෙක් ප්‍රමාදෝ කායේ දුර්ගයේ සිටි ලෝභ දේශ මොම නම් මූල යටතේ යම් යම් කෙලෙස් ස්වභාවයක් වැඩුණා නම් කෙලෙස්න ස්වභාවයක් ඒ කෙලෙස්න ස්වභාවයේ අප්‍රමාදයේ ආරම්භයේදී දුර්ණා කියන එක තමයි උපන්න කුසල දුර්ණා එන පන්නන් අකුසල ධර්ම පරිහායන්ති අකුසල ධර්මයන් මේ පරිහානියටපත් එනනම් අපට මහංගාන් දේවල් කතා නොකරට බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රමාදයේ සහ අප්‍රමාදයේ හරි තේරුම් ගන්න පුළුවන් නම් මට තේරෙනවා බුදුන් වහන්සේ වදාළ සියලුම බණ ධර්ම කොටස් හේතුතුළු තියෙනවා ඒක අපි තවත් මේ පිළිබඳව කතා කරමු. මේ අප්‍රමාද වීම බුදුරජාණන් වහන්සේ අප්‍රමාද වීම කියන එක වදාළ කරුණ තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලාගේ ක්‍රියාකලාපයන්. උන්වහන්සේ වදාළනවා අපට මේ නාමයන් සකස් කරලා දුන්නේ ආතික මාතාවගේ කතාවේ තියෙන්නේ. අප මෙලොවට බිහි කළ අම්මා නෙවෙයි ඉතින් අපි අප්‍රමාද වෙමු. අප්‍රමාද වීම කියන්නේ ධර්මයේ හැසිරීම. මනසවත් තැනක් කව. ධර්මයේ හැසිරීම. ධර්මයේ හැසිරෙන්නක ධර්මයේ නම් මන්දේ තේරුම් ගන්න. ධර්මයේ කියන එකට මේ සම්බන්ධ ඕනෑම කෙනෙකුට කිසියම් අරක් තියෙන තුන් තමන් දන්නා මට්ටමින් තමන් දැනෙන ධර්මානුකූල ජීවිතයක් කරනවායි කියලා කියනවා. නමුත් අපි එයින් සෑහෙන්නට පස්සන්න තිබා. බුදුරජාණන් වහන්සේ ධර්මය නමින් හෙළි කරපු කරුණ අපි තේරුම් ගත්තු. ඒ තේරුම් ගත්ත ධර්මයේ සරණින් තමයි අපට අප්‍රමාදය ආරම්භය. ආරම්භ කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ අඟුලි මාර්ගණි චරිතය. පැහැදිලි කරන කරුණක් තමයි. බුද්ධිය තමයි. අවශ්‍ය ඇසුර අප්‍රමාද වීම අවශ්‍ය අවබෝධය ඇසුර නොලැබීම තුල කෙනෙක් මුලදී පමාරෙන්නට පුළුවන්. දැන් අප්‍රමාදී නම් මදවා දේවානම් සෙත්තසන් ගැතු. මද නැති මානවකේ අප්‍රමාද වීම නිසා දෙවියන් අතර ශ්‍රේෂ්ඨින් බවට පත් වුණා. සැකේ බවට පත් වුණා. අප්‍රමාදං පසං සංසි. සමාදු කර හිතෝ සදා. විශේෂයෙන් කෙනෙක් අප්‍රමාදී නම් සංසාර කරලා අප්‍රමාදේ බුදුරු හැම විටම ධර්මතාවට ලක් කරනවා කියන්නේ. මේක උපදේශනා පුරා ධාතක පුරා මේ ඇයි මේ වචන මෙතරම් නබලා තියෙන්නේ අප්‍රමාද වෙන්න කියන එක. ඒ බුදුන් වහන්සේ ගැන උත්තමේ මිනිසුකට අවශ්‍ය සම්ප්‍රේම අවශ්‍ය නම් ඒ අප්‍රමාදයෙන් තොරව මේ ලෝකෝත්තර සංසිඳුනේ කියන එක. මෙතනින් කියෙන්නේ නැහැ සියලු කටයුතු භෞතික කටයුතු අතර අප්‍රමාද වෙන්නට පුළුවන් කියලා. එබැවින් තමන්ට අවශ්‍ය සියලු යහපත් කටයුතු කරන්න ඕන. ඒවන පරිබාහිර ජීවිතයක් නැහැ අපිට අපිට කරගෙන යන්න ඕන කියලා. ඒකට අවශ්‍ය ධනෝපායන මාර්ගයන් සකස් කර ඉවරකයක් මාර්ග සකස් කර මේ කාරණා කරන්න ඕන. නමුත් ඒ කාරණා සියට සියකින් කරයි කියලා අපිට අප්‍රමාද වෙන හැටි තේරුම් ගන්න බැරි නම් අපි ඒ කාරණාවලදී බුදුන් වහන්සේ වදාලා ආකාරයට ප්‍රමාදයට නම්පත් වෙන්නේ නම් ජීවිත අවසානයේදී පසුතැවිලි වෙන තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේ පසුතැවිලි සිද්ධ වෙන්නේ ඊතලයේ දුන්නේ මිදෙනවා. ඒ වස්තුවට. ඒ ඊතලයේ තියෙන ප්‍රගතිය තුළ ගමනාන්තය දක්වා යන්නට පුළුවන්. කිසියම් විටක මේ ඉතලේ බඳ වැටුණු ඉන්පසු මේ ඉතලේ දෙකිටලා යන්න පුළුවන් කමක් නැහැ. සෙන්පිතා පාතිකිතාව පුරාණානි අනුස්තරම් කියලා මෙතන කියන්නේ. අන්න ඒ වගේ වැටිලා නැතිලා යන්න බෑ. එතකොට මේ ඉතලේට එතන ඉලා යන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ ප්‍රමාදයේ තේරුම් ලක්ති නැත්නම් අප්‍රමාද වුණේ නැත්නම් ඒ අප්‍රමාද නොවීම නිසා සිදුවන්න සිදුවන පස්සට අපේ ජීවිතේට සංගාවෙනවා ලක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසායි අපි මේ පිළිබඳව කතා කරන්න ඕන තේරුම් ගන්න තුන. දැන් අපේ වචනේ ගත්තා. සිහියෙන් කටයුතු කිරීමයි කියලා. කොහොමද සිහියෙන් කටයුතු කරනවයි කියලා කියන්නේ? අපට සාමාන්‍ය සිහියක් තියෙනවා. එළින්දා. ඒක බුදුජානන් වහන්සේගේ නම්වත් නැසු බෞද්ධයයි වේදනේවත් නැති උත්පන්න සත්‍යයේවත් නැති ලෝකේ වුණ කෙනෙක් තවත් සිහිය තියෙන්න පුළුවන්. තාත් මේ බුදුජානන් වහන්සේ වදාළ සිහිය යන දේ බුදුජානන් වහන්සේ වදාළ ධර්මයේ වටහා ගැනීමකින් තරව මේ සිහිය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. සිහිය ආරම්භ කරන්න පුළුවන් කමක් නැහැ. මේක කීපකලක තිබෙනවා. සති පත්තාන කියන වචනයට තියෙනවා සති හතරක් හතර සති පත්තාන කියන. මේකට කියන්නේ උච්ඡංග ධර්ම කියලා කියන නැත්නම් සත්‍පිස් බෝධිපාක්ෂික ධර්ම කියලා ප්‍රධාන වශයෙන් කියනවා. ඒ තියෙනවා සති ඉන්ද්‍රිය. සිහිය ප්‍රධාන වෙනවා. සති බලය. සිහි බලවත් වෙනවා. සති සම්බුද්ධංගය. සම්මා සති අන්න එතකොට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම තුළ මේ සති කියන වචනේ අටපොලක් තියෙනවා. අන්න ඒ සතියයි මේ කතා කරන්නේ. කොමකටද මේ සතිය තියෙන්නේ? එන්න මෙතෙන් අපට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැඹුරු තැනට යන්න. අපි සමාජයේ කටයුතු කරන්නේ පුද්ගලයන් වශයෙන්. ඒ පුද්ගලයන් යහපත් අය වෙන්න ඕන. පුද්ගලයන් වශයෙන් අපි හැමෝම හොඳයි යහපත් අය වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරනවා. මේ පුද්ගලයා තුළ ප්‍රියස්තන තවත් කරුණක් තියෙනවා. යෝති වාසපතං ජීවි අපස්සම් උදයෝගය. සීතාහං ජීවිතං සේයෝ පස්සතු ගාමියා කිසියම් පුද්ගලයෙක් අතන තියෙන පුද්ගලයෙක් කියලා දෙනවා. එහෙනම් නැත්නම් අපස්සම් පුද්ගලයෙක් කියලා. එන්නනේ පහක ඉපදීම නැරීම නැදන වසර 100ක් ගත කළා. වැඩක් නැහැ අරුපයක් නැහැ පහක ඉපදීම නැරීම එහෙනම් ගත කරුණා ඒ පහක ඉපදීම නැරීම. පංචස්කන්ධයාවීතදීම නැරීම කියන එක හරියට තේරුම් ගන්න නැතිව අප්‍රමාද වන්නට බෑ. අප්‍රමාදී දෙන්න පුළුවන් කමක් නැහැ. නමන නිරසක් සමය තුන කුඩා දරුවාගේ පටන් කුටි පක්ෂය දක්වා හැම දිනාම බුදුරජාණන් වහන්සේ වෙන්නේ නැත්තම් මෙතුන් බුද්ධ මංගල්‍යය සමරන්නට තමන්ට පුළුවන් දේවල් කරනවා. සැරසිල්ලේ පටන්. සම්පූර්ණේ පටන් ඡාද සම්සල්ලා දීව. එතකොට කිසිවක් අපිට කරන්න දෙපා කියන්නයි තියක් හෝ කිසිවක් වැරදි කියන්නයි තියක් නෑ. අද අන්නයිදී අපට සම්හා කටයුතු කරලා සතුට වෙන්නේ. තම මේ සියල්ල අයිති වෙන්නේ කොහොමද? සීමාන විත්තරේ පූජා කතමානිදී ආමිස පූජාස් ධම්ම පූජාස්. කිසිදක් ධම්ම විත්තරේ දේමාන පූජාරි අතේ ඉඳන් ධම්ම පූජා. අනේ පූජාවන් නරක දෙකක් තියෙනවා. තමයි ආමිස පූජාව එකක් තමයි ධර්ම පූජාව. ඒකට පටවත් පූජා කියලා කියනවා. ආහාරෙදි මේ පූජාවන් දෙක අතරින් අග්‍රවන්නේ පිටපත් පූජාවයි. ඒක ආමිස පූජාව කරන් දෙපා කියලා හෝ වැරදි කියන්නේ නැහැ. නමුත් අග්‍ර නැහැ. එන්නේ ආමිස පූජාවෙන් සමාජයේ පිටත් සමේ නිරත වෙවි බොහෝ දෙනා. පිටපත් පූජාවේ තියෙනයි කියලා කියන්න පුළුවන්. නමුත් අටිපත්ති පූජාවේ දෙන්න බුදුජානක මහසර් දාල ධර්මයේ තේරුම් ගන්න නැතිව කෙරෙතුවා. ඒ අටිපත්ති පූජාව තුල තමයි මාමේ එලි කරන්න උත්සාහ කරන අප්‍රමාදය තියෙන්නේ. නැත්නම් අප්‍රමාදය තුල තමයි අටිපත්ති පූජාව තියෙන්නේ. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕන කරණ. එන්නම් එතනදී පුද්ගලයක් වශයෙන් මෙන්නේ අප්‍රමාදය කියන පුද්ගලයා තුළ ප්‍රයත්නක වෙන්නාව තවත් ගැඹුරු ධර්මතාවයක් පවතින. අනේ ධර්මතාවය තුළ තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම පැහැදිලි කරන්නේ. මංගල ධර්ම දේශනාවට පසුකල ධර්ම දේශනාවට අපි කියන අනත්ත ලක්ෂණ නැත්නම් අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී. අනේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේ දේශනා කරන්නේ මොන අනාත්මයි කියලාද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අනාත්මයි කියන එක. අනාත්මයි කියන එක උන්වහන්සේට ලෝක හිලි කරන්න සිදුනේ ඒවන එකක් සියලු ඉති සියලු දෙනා නැත්තම් සියලු ආගම් මේ පංචස්කන්ධයක් ගැන කතා කළේ නැහැ. නමුත් ඒක තේරුම් ගන්නයි වචනයක් ගන්නේ. ඒ ආත්මකත ගන්නා වූ මුලාවට හසු වී සිටි බැවින් තමයි උන්වහන්සේට මේ දේලි කරන්න සිදුනේ. මෙන්න මෙතන තමයි අපිට තවත් වචනයක් පිළිතර ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ තමයි බුදුන් ලෝකෙ පහළ වුණත් නැතත්. ලෝක කියලා මෙතන කතා කරන්නේ ඒක බුද්ධයා සතුව තියෙන ස්කන්ධ පංචකේ නම් වූ ධර්මතාවය. මේ තරම සත්‍යතාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව සූත්‍ර දේශනා වල අන්තර්ගත කරලා තිබෙනවා. බුදුන් පහළ වුණත් නැතත් තරම සත්‍යය. බුදුරජාණන් වහන්සේ බාරේ තමයි මේ ප්‍රියතී තිබෙනවා ඒ හෙලි කරන දෙයක්. ප්‍රියතී තිබෙනවා නම් ඒකකින් කොහොමද තියෙන්නේ? ඒකකින් තියෙන්නේ නිත්‍ය සුඛාත්ම කියලා. ආමේකට තවත් වචන දෙයක් ගන්න. ප්‍රතිපදා කියන කොටසක් තියෙනවා. අනුසෝත ගාමී ප්‍රතිපදා, ප්‍රතිසෝත ගාමී ප්‍රතිපදා. අනුසෝත සෝපේ කියන සැනසහරට පහලට ගලා යන එක. අනුසෝතගාමී කියනම යන පැත්තට යන. දැන් අපි කියමු කුජිය පහරක් ගත්තා. මේකට පෙන්නහම යට යන්නේ නැතුව ඉන්න පුළුවන් නම් පහලට යන්න බඳලන්න ඕන නැහැ. ඉතින් යන කෙළවර දක්වා යන්න පුළුවන්. ඒක අහසවත් නැහැ. පිනන් දෙගෙන ගන්න ඕන. නමුත් මේ ජල පහර හිටුකට Taman පිනන් තාසෙන් අම බොට්ටක් පගන් තුනක් පහලට යන වේගයට ප්‍රතිවිරුද්ධ වේගයක් නිර්මාණය කරගෙන යන්න. බුදුරජාණන් වහන්සේ වදාළනේ සැනසුම් මාවත කිසි විටකත් අනුශෝතගාමී ප්‍රතිපදාවක් නොවේ. පටිශෝතගාමී ප්‍රතිපදාවක් කිසියම් කෙනෙක් මේ ධර්මතාවයන් තේරුම් නොගෙන ඔහු ජීවත් වීමේදී භාවිතා කරන්නේ සංස්කාරයන්ගේ නිත්‍ය සුඛාත්ම බවන. ඔවුන්ට කියන්නේ අනුශෝතගාමීයි. එනම් අපිට අවශ්‍ය වෙන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාවට. පටිසෝතගාමී ප්‍රතිපදාව තුළ තමයි අප්‍රමාදය තවදින්නේ. මෙන්න මෙතෙන්දී අර බුදුරජාණන් වහන්සේගේ අන්තිම වචනේ පිළිබඳව තවත් තැනක් කියමින් මා මේ කරුණු පැහැදිලි කරන්නේ. කල්පනා කරන්න කිසියම් තීක් බැහැමින් ධනය සපයාගෙන ඒ ධනය සියල්ල තමන්ගේ දරුවන් වෙනුවෙන් නිස්කම්පිත කරලා ඊට අවසානයේ ළඟා වෙලා සමුගන්තමේ ජීවිතෙන් ඇඟට සිටිනවා. ඒක තමයි සී කල්පනා. ඒ පියාණන් තමන්ගේ දූ දරුවන් බැහැමින් සෙමින් සමගින් ජීවත් වෙනවා දකින්නට කැමතිනවා. ඔහු දැන් මෙලොවින් සමුගන්න නම් හදන්නේ. ඒ දරුවන්ට දෙන්න ඕන අන්තිම අවවාදය දෙනවා ගුරු මුස්තිතුරු කරගන්න කියලා. ඒ හේතුව ඔවුන් සාමීන් සමගින් සමාදානෙන් ජීවත් වෙන දකින්න නැතින ප්‍රියාගේ අභිලාෂයයි. අන්න ඒ වගේ මේ සද්ධර්මයේ ලෝකේ කියලා උතුම්ම ධ්‍යානන් මහන්සිය සතිය සිරව හැරදැනීමට මස්තින් සතිය ශ්‍රීමුකෙන් ප්‍රකාශ කළා වූ අර වටිනාම වචන ටික කුමක්? අනුකම්පාවෙන් තුපාත සංස්කාරයන් යන වැය වෙන දේවල් ඉතින් ඉතින් කියලා එතන වචනින් කියලා නෑ රස්මයි කියලා අප්‍රමාදිත කටි. එන්න මෙතින් අපට වචනයක් ගන්න සිද්ධ වෙනවා. වය ධම්මා සංඛාරා සමාදින සම්ප්‍රාප්තිත කිරියයි. මේ සංස්කාරයන් වැය වෙන දේවල් මේ සංස්කාරයන් පිළිබඳව දකින ආකාරයේ කිසියම් අප්‍රමාදී බවක් නැව ප්‍රමාදී බවක් මේ සමාගයේ නැත්තම් ඒ ඇතුළේ තියෙනවා. ඒ නිසා අපි සිහිය කියන වචන තේරුම් ගන්නත් මතින් සංඛාර මොනවද කියලා තේරුම් ගන්න වෙනවා. ඔබ මේ වන්දිය ඔස්සේ සවන් දුන් මේක පෙර ධර්ම දේශනා සවන් දුන්නා නම් යම් යම් අවස්ථාවල අප මේවා පැහැදිලි කරන්න උත්සාහ කරලා තිබෙනවා තරමක් දුරට. ඒ නිසා අපි මේ සංඛාරා කියන්නේ මොනවද කියන එක ඊළඟට හොයන්න වෙනවා. සංඛාරා වැය වෙනවා කියන එක තේරුම් ගන්න කියලා. සංඛාරා කියන වචනේ තියෙන තැන බලන්න අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර කියන එක සංඛාරා කියලා තියෙනවා. සංඛාරා කියන වචනේ සිතිවිලිකේ දෙන අර්ථය තමයි අනාගත පලෝක දෙන දේවල්. යන්නසට වීදියක් නැත්නම් වීයක සරස්තුමු යන්නස මරුණක වීයක තිබුණේ අනාගත කැලයක් ලබා දෙන. අන්න ඒ වගේ අපට අපේ ජීවිතේ මෙලව වශයෙන් හෝ ඉන්නකට පරම වශයෙන් කියලා පල ලබන කරුණු එකක ප්‍රමාණ අපි කියන සංඛාරයන් කියලා. මේ සංඛාර කියන වචනය ඊළඟට මනාව පැහැදිලි කර ගන්න වෙනවා. සමහර අය මේ දැසින් ලෝබන ලෝතියන සියලුම රාශි පිළිගනි. නවි සංඛ්‍යාත ලෝකයේ සංඛාර වශයෙන් සරලාර්ථ ගැනීම අපි සමහර තැන් වල දැකලා තිබෙනවා. නමුත් අපි සිතිතේ දන්නවා ධර්ම දිනේ කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දු තවත් සූත්‍ර දේශනාවල් හෝ සංඛාර මොනවද කියන එක පැහැදිලි කරලා තියෙනවා. මතක් කළා ඉස්තර අවස්ථාවක සංගීති නම් සූත්‍රයේ දීර්ඝකය තියෙන්නේ. මේ දීර්ඝකය කියන සංගීති සූත්‍රයේ තමයි තියෙන්නේ ප්‍රධාන වශයෙන් සංඛාරත්මයි කියන්නේ. ඒක සංඛාරයන් යන ස්ථිත මුල් කොටගෙන රැස් කරන දේවල්. යම්කෙනෙක් ලෝභ දේශ මොහ මූලිකව අනාගත පරලෝක දින්ට හේතු රැස් කරනවා නම් ඒකට කියනවා අපුඤ්ඤාමි සංඛාරය. යම්කිසි පුද්ගලෙක් අනාගත යහපත් විපාක බලාපොරොත්තුෙන් හේතු එකතු කරනවා නම් ඒකට කියනවා අපුඤ්ඤාමි සංඛාරය. මේක තමයි සාමාන්‍ය සමාජයේ පුදුම සමාජීය ප්‍රයත්න. බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ හිටියන් මේ සියල්ල මේ විදිනා දෙවිදෙවි ජීවිතය අතර වනාන්තරගත වූ සත්‍ය ලක්ෂණ. බුදුන් වහන්සේ වදාළ මේ අප්‍රමාදී පැහැදිලි කරන්නට යම් යම් ක්‍රම අනුගමනය කරමින් මේ අස්කන්නාදී ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන කම්සුනි වෙනවට ඉතිහායම් සුරයක් වෙනවායි කියලා සිතින් අපදාගත් ඥාන සුරයක්. මේ ඥානවල රූපාවචර රූපාවචර නම් සංකීමක් පේනවා. ඔවුන්ට එතන සිදුවුනේ සංඛාරය. ඔවුන්ගේ වයින් කාලස්ත්‍යාව සමිතදා රූපිය රූපී බබතවල ඉදින ඇරුණාම ඔබට සසර ගමන නිමාවෙන්නේ දුක් නිමාවෙන්නේ. මේ නිසා මේකට බුදුරජාණන් වහන්සේ වචනයක් කියලා තියෙනවා ආනිච්ඡාදි සංඛාර. දැන් පුණ්‍යාදි සංඛාරය, අපුණ්‍යාදි සංඛාරය සහ ආනිච්ඡාදි සංඛාරය කියන තුන තමයි ප්‍රතිපදිතව පෙන්වන්නා වූ සබ්බේ සංඛාරා කියන වචනේ තිබන්නේ. විවිධ සංස්කාරයන් කියලා කියනවා. අන්න ඒක තමයි මේ සංස්කාරයන් බුදුන් වහන්සේ වදාළන්නේ බැහැ වෙන දේවල්. අපි සංඛාරයක් ඇති නැති වෙන දෙයක්. අපුණ්‍යාදි සංඛාරයක් ඇති නැති වෙන දෙයක්. අනිත්‍යාදි සංඛාරයක් ඇති නැති වෙන දෙයක්. මේ සංඛාර තුන දෙදෙනායි. අවුරුයි. මේ සංඛාරයේ ඇති නැති වන දෙයක් වශයෙන් නෙවෙයි සලකන ලබන්නේ. ඒ සංස්කාරය නිත්‍ය දෙයක් වශයෙන්, සුඛ දෙයක් වශයෙන්, ආත්ම දෙයක් වශයෙන්. එතකොට මේ සංස්කාරය මම, මගේ, මගේ ආත්මය. මෙන්න මේ සංස්කාරයන් ගැන නොදැන සංස්කාරයන් මම, මගේ, මගේ ආත්මය කොට ගන්න එකට කිසිවිටක් කියන්නේ නැහැ අප්‍රමාදී කියලා. අනිත්‍ය මේ සංස්කාරයන් අනිත්‍යයි, නිට්ටයි, දුකයි, ආත්මයි, නිට්ටයි, සුඛයි, ආත්මයි කියලා අපි කටපාඩම් කරපුවා ඒක එක කියන්නේ නැහැ. මේ වචන තුන යදුවට වචන තුන නෙමෙයි තේරුම් ගන්න ඕන. මොන විදිහටද මේක නිට්ටවන්නේ? මොන විදිහටද මේක සුඛවන්නේ? මොන විදිහටද මේක ආත්මවන්නේ? අනිත්‍ය තේරුම් ගත්තාම ධර්මයේ පසෙන් නිපදලා ඉස්සස්ව මේ සමාධි ජීවිත වෙනට ගියාකම මෙන්න මේ දහම් රාශිය දහම් එළියොබ්බේ හදවතට සිදු කරලා ඉන්නේ නැත්නම් උඩට සිදුවන්නේ මේ නිත්‍ය සුඛ ආත්ම කියන මුලාව යටතේ ප්‍රමාද වන්නට. ඒක තමයි යෝච්ච පුබ්බේ තමජ්ජිත්වා කියන වචනෙන් පැහැදිලි කරන්නේ. මේකට අවශ්‍ය කරුණු කිහිපයක් තිබෙනවා තේරුම් ගන්න. ඒකට කියනවා කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය කියලා. මේ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයත් අමු නොවෙනතා කල් කෙනෙකුට අප්‍රමාද වන්නට බෑ. අප්‍රමාදයට ගන්න. මෙන්න මේ කල්යාණ මිත්‍ර සේවනයක් සද්ධර්ම ශ්‍රවණයක් කියන කරුණ දෙක හම්බ වුණොත් කෙනෙක්ට තුන්වෙනි හතරවෙනි කරුණ දෙකක් තියෙනවා යෝනිසෝ මනසිකාර සහ ධම්මානම් පිටකලා කියලා. මේ හතර වෙනම දවසක අපි ධර්ම දේශනාවක් වශයෙන් සාකච්ඡා කරමු. එතකොට පළවෙනි දෙවෙනි කරුණ දෙක ලැබුණොත් තුන්වෙනි හතරවෙනි කරුණ දෙක දැනන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය සහ ධම්මානම් පිටකලා වතුන තමයි අප්‍රමාදයේ පවතින්නේ. ඒකට හේතු වන්නේ සද්ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍රත්වය. එසේ නොමැතිව කිසිලෙකුට මේ බුදුරජාණන් වහන්සේ වදාළ අප්‍රමාදයට වෙන්න බෑ. අපි හිතනවා සසර ප්‍රමාදය. දැන් විදස්සත්මක දුන්නේ සසර ප්‍රමාද වුණා. ඒ නිසා කරපු වරදට පිළියන්නේ නැතිව දුක් විඳිනවා. අන්න ඒ වගේ සසර ප්‍රමාදයෙන් තමයි බුදුරජාණන් වදාරන්නේ. සසරේ අප්‍රමාදය. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්න. උන්වහන්සේ වදාළ සිද්ධාර්ම සද්ධර්මයේ සත්‍යය පිළිගන්න. උන්වහන්සේගේ තුන්දුද්දමන්නල්ලේ සමරණ යුගයේදී මිනිසුන් සැබෑයි මත්දෙනේකට වඩා පැන්දුන යුගයේදී අපට පුළුවරිනා බුදුරජාණන් වහන්සේ වදාළ මේ අප්‍රමාදයේ යන්න තේරුම් ගන්නට. කලණ එක්සේනේ සද්ධර්මස්සෝගේ ඉලකින් තමයි ඒක සිදු වෙන්නේ. තේරුම් ගත්තොත් පමණක් අපට අප්‍රමාදු නැහැ. තේරුම් ගන්නේ නැත්නම් අපිට අපි කවුරු කියලා තමාවු මලව නැන්න තමාවුන්ගේ ගොඩට ඇටෙනවා. තමාවුන්ගේ ගොඩේ ඉන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්නට බෑ. එහෙනම් අපි වචන දෙකයි තේරුම් ගන්න ඕනේ. තමාව කුමක්ද? අප්‍රමාදයේ කුමක්ද? මේ වචන දෙකයි තේරුම් ගන්න. අපි තේරුම් ගැනීමේදී පැහැදිලි කරමු. බුදුන් වහන්සේ සූත්‍ර දේශනාවල පැහැදිලි කරන කරුණක් තමයි. මේ අසෘතවත් පුතඥයා කියන කෙනා ආර්යයන් වහන්සේලා දකින්නේ ආර්ය ධර්මයට ප්‍රිය කරන්නේ ආර්ය ධර්මයේ ඉන්නේ කියලා කියනවා. ඒ නිසා ඔහු රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන දේවල් මමය, මගේය, මගේ ආත්මයට ගන්නවා කියලා කියනවා. ඒකත් යමෙක් මේ දේ තේරුම් ගන්න නැතිව ඒ ස්කන්ධ පංචකය කොයිකයි දැක්. පතලින් කියනවා නෝයි මේ මමේ මගේ මගේ ආත්මයේ තියෙන මුලාවට අහු වී සිටිනවා නම් අන්න ඒකට තමයි පින්නතනේ ප්‍රමාදයේ කියන්නේ. නිත්‍යතාවක් මොකට ගන්න අත්මාද වෙන්නේ උන් ප්‍රමාදයි. ඒක නිත්‍යතාවකට ගැනීම නම් තුමද්ද එම් නිත්‍යතාවකට ගැනීම තමයි අපි කියන්නේ අනුසෝතගාමී කියලා පල්හාට අනුපාර. අනිදුක්ඛන අත්මයෙන් ගන්නට තේරුම් මාර්ගය මෙතෙක්ව සසරේ ජීවිතයේදී මේ සුඛාත්මකට ගැස්ස වරුදු දැකලා අනිදුක්ඛනාත්ම වශයෙන් දකින මඟට ප්‍රවිෂ්ඨ වෙන්නට පුළුවන් නම් අන්න මේ සත්‍යමේ ඔබත් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නේ බවට පත් වෙනවා ඒ වගේම අප්‍රමාදී ආරම්භ කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කරුණ තව ටිකක් පැහැදිලි කළ යුතුයි කියලා මම කල්පනා කරන්නේ. කොහොමද මේක මෙත් සුඛවන්නේ? කොහොමද මේක අනිදුක්ඛනාත්ම? එන්දලන් අපි සංස්කාර කියලා කියන්නේ එදිනෙදා ජීවිතේ ජීවත් වෙනකොට කරන කියන ක්‍රියාවන් නෙමෙයි. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් සුඛ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී කාරණා සංහදන රස ආදී කාරණා කරන කියනකොට අන්න එතන අපේ තියෙන චේතනාව. ලෝභ මෝහ තියෙන තුරුන් එකට කියනවා ඇලීම සහ මුලාව කියලා. දේශ මෝහ තියෙන තුරුන් එකට කියනවා ගැටීම සහ මුලාව කියලා. මෙන්න මේ කාරණා හිදී අපි නොදැන මේ අරමුණ සමග ජීවත් වීමේදී මේ අරමුණ නිසා යලිත් ප්‍රතිපලයක් ඉදීමට හේතු වෙන ආකාරයේ සිත තුළ කිසියම් හේතුවක් ආරෝපණය කරනවා. මේකට කියන්නේ අනුශේඛිත කරනවා කියලා. සංඥානුශේඛිතක් කියනවා. එන්න මේ ඔබට මේක තේරුම් ගන්න පැහැදිලි කරන්නම් කිසියම් පුද්ගලයේ සංදේශ දෝෂ දැක්වෙන ලක්ෂණයි කියලා කියන්නේ. නමුත් කේන් සිලප්පයි කියලා කියන්නේ. සුපුටි එතන හමාර කරලා යන්න බෑ. දෝෂ දැක්වෙන ලක්ෂක පුද්ගලයා හුරු සිදුන මාධිකම නිසා ඒකට ප්‍රතික්‍රියාවක් දක්වන්න හේතුවක් අපට අවස්ථාවක් ආවයි. නැත්තම් වුණින් ගැලවෙන්නට උදේසින් කටයුතු කරනවා. එන්න මේ ප්‍රතික්‍රියාව දැක්වීම සාමාන්‍ය සමාජයේ සිද්ධිත. ප්‍රතික්‍රියා සදාකන් එකක් නිසාද ඒ සිදුවන සිද්ධිය තමන්ට උන මධිකමක් හෝ ඉහළගන්නේ ප්‍රසන්නතාවක් වශයෙන් බාර ගැනීම අපිට ඇසට තමත හමුවෙන සියලුම දේවල් මේ මොහොතේ හටගෙන නැති වෙනවා නමුත් අපි මේවා කිසියම් ආකාරයකට බාර ගැනීමක් සිදු කරනවා ලාභ අලාභ සැප දුක් නින්දාස සංසාය සායස කියන මේ ඒකක කුල කාටයකදී අපි මේ දේවල් බාර ගැනීමක් සිදු කරනවා ප්‍රතික්ෂේප කිරීමක් සිදු කරනවා මෙන්න මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා අපි නොදන්නකමට මේවා අල්ලා ගන්නයි කියලා. පිටිපස්සේ උන්වහන්සේ පඨම සහ ဒုတိය උපාදා පරිත්තස්ස සූත්‍රවල පැහැදිලි කරන්නේ උපාදා පරිත්තස්සමන්තෝ වික්ඛවේ දේති සාමි අනුපාදා පරිත්තස්සමන්ත කියලා. අනෙනි අල්ලා ගැනීමෙන් ඇවුලක් අල්ලා නොගැනීමෙන් නැතරලක් දේශනා කරනවා. අන්න උපාදා පරිත්තස්සමන්ත කියලා වචනෙන් දෙන්නන්නේ අරමුණ අල්ලගන්නවා. ලැබෙන ලබන්නේ මේ බාර ගන්නවා. සමන්තර දෙයක් තියෙන්නේ. එන්නේ අල්ලා ගැනීම බාර ගැනීම තමයි නිත්‍ය කියන්නේ. නිත්‍ය කියන අතට තව අර්ථයක් තමයි අල්ලා ගැනීම තමයි නම කියන්නේ. ඒකම තවත් කොටසක් තමයි මගේ කියන්නේ. මම නම් මගේ තරම් දෙයක් නෑ. මගේ නම් මගේ ආත්මය. මගේ ආත්මය කියන්නේ ජීවිතේ නෙමෙයි එතන. ලෝභය හෝ ද්වේෂය හෝ මොහේ ආරමුණ අල්ලගත්තු මම නම් මගේ අගේ නම් මගේ ආත්මය. ඒ මම නම් මගේ නම් මගේ ආත්මය නම් කියන වචන තුන තියෙන්නේ සිත් සුපාත්ම කියන එක. අන්න අසරේ ප්‍රමාදව නැහැටි. යමෙක් කුඤ්ඤාවි සංකාර හෝ අකඤ්ඤාවි සංකාර හෝ අනිත්‍යාවි සංකාර හෝ සිරින්දා ජීවත් වෙනකොට කරන කටයුතු වලදී හෝ මෙන්න මේ නොදන්නකම නිසා මේ අල්ලා ගැනීම බාර ගැනීම කියන කාරණේ කරනවා. එක තමයි පුදුම කියන කේ තේරුම. ඒ නිසා උන් හැමෝටම මොකද කරන්නේ සංස්කාර දැස් කරනවා. වයදම්මා සංස්කාර අවිනෝර සංස්කාරයන් වැයෙන දේවල් බව පිළිගන්නේ නැව සංස්කාරයන් විච්ඡස් කොට ගන්නවා. සත්‍ය කොට ගන්නවා. සදාකාරික කොට ගන්නවා. ඒකත් ඔව් අහුවෙන්නේ කුමේක කුම්භකද අප්‍රමාදයට නෙවෙයි ප්‍රමාදයට. එන්න මෙතන තවත් වචනයක් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මේක ස්පස්යම් කරුණා. බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කරනවා මගේ ඉස්සරහට මේක මතක් කරලා කියනවා යංකෝ වික්ඛවේ අනුශේති තේන සංකම්මච්චති අනුශේති anu මේ ඇති කියලා කියනවා මේ දිනේදා අරමුණු ගැනීමේදී අපි අන්නාර විදිහට යම් කරුණක් අනුශේ වශයෙන් ඉතිරි කරනවා ඒන් තමයි මම හටගන්නේ ඉස්සලින් නොම් වලින් නිය වලින් දත් වලින් මම හටගන්නවා කියලා බුදුහාමුදුර ප්‍රකාශන්නේ අනුශේ හේතු ඉතිරි කරනවා ඊළඟ මොහොතක ඒක තමයි මම හටගන්න හේතුව. මෙතන මම යනු මම කියන අකුරු දෙක හෝ ශරීරයම ඕනෑම රූප ශබ්ද ගන්ධ රස ආදී බාහිර ద్వාරයන්ගෙන් ගන්න අරමුණක් හෝ මනෝ ద్వාරයෙන් ගන්න අරමුණක් හෝ අරමුණ බාහිර දෙයක් සමග එකතු වෙනකොට ගැටීමක් හෝ වැලීමක් ඇති වෙනවා. බාහිර ගැනීමක් හෝ ප්‍රතික්ෂේපයක් ඇති වෙනවා. තවත් විදිහින් කියනවා නම් එතන අන්න එතන ඉන්න මුලාවට ඒ බාහිර ගැනීමටයි මම කියන්නේ. බාර ගැනීමයි බාර ගන්නා කියලා කියන්නේ. බාර ගන්නාමයි බාර ගැනීම කියන්නේ. බාර ගන්නා කියන්නේ තෘප්තිද නැමෙන්නේ මෙතන. අරමුණ බාර ගැනීම. ඒ බාර ගැනීමේ තියෙන දුර්වලකම තමයි එනම් මේක නිත්‍ය. ඒක නම් එනම් සුඛ වුණා. ඒක ආත්ම වුණා. නිත්‍ය සුඛාත්ම කියන වචන තුනට තමයි මම මගේ මගේ ආත්මය කියන්නේ. එතකොට අල්ලා ගැනීම තුළ නිත්‍ය වෙනවා. අල්ලාගන්නේ නැත්නම් එය සිතෙහි හටගන්නා එදිනදා ජීවත් වීමට අවශ්‍ය කාර්යයන් කරනවා එය අනුශේෂයේ ඉතුරු නොවි නැති වෙනවා හටගද්දී නැති වෙනවා හටගද්දී නැති වෙන එක කුඩා දරුවන්ගේ මනසේ තිබුණ සුන්දර දෙයක් හා භාවනාක මා භාවනාත්මක මනසක ආසන්න සිදුවීම ඒක තමයි දරුවන්ට මරණය පිළිබඳ සැලුවක් නැති අනාගත ජීවිතයක් වෙන ලැබුණක් නැති. භාවනා පිළිබඳ ලැබුණක් නැති. දෙන්නස් ක්‍රින්ද ලැබුණක් නැති. මම කියන මුලාව වැඩි දියුණු වීමට පෙර මේ කිසිදු වණකමක් නැහැ. නමුත් මේ ලෝකේ තියෙන දේවල් සමග බැඳීමක් සමග මම නම් මුලාව වැඩි වෙන තරමට ඔබට Tamanට බැඳුන දේවල් මෙලෙන්නේ කාටවත් ගෙනියන්න නැත්නම් කියලා හිතනවා. අන්න ඒකට මේ මතු ජීවිතයක් කෙරෙහි බලාපොරොත්තු තැබීමම මම නම් මුලාවේ ප්‍රතිපලයක් නැත්නම් තණ්හාවේ ප්‍රතිපලයක් කරුණාම සත්‍ය දෙයක් හෝ නිත්‍ය දෙයක් නැමේ. ඔහොම මුලාවේ තමයි මේ අනාගතයක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් මුලාව දුරු කරගන්න පුළුවන් වෙනවා නම් ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ පුරා සංසාරිස්සකලක් ධර්මදේශනා කළා වුණාට මා කියනවා ඔය ධර්මදේශනා කළ ධර්මදේශනාවලින් පැහැදිලි කරන්න හරි උත්සාහ කළේම ප්‍රමාදයේ කුමක්ද අප්‍රමාදයේ කුමක්ද නුඹලා බුද්ධ ආදී උත්තමින් වහන්සේලා මුණ ගැසීමේ වරද නිසා ප්‍රමාදී පුද්ගලයන් බාටපත් වෙලා ඉන්නවා නුඹලා බුද්ධ ආදී උත්තමින් වහන්සේලා මුණ ගැසී අප්‍රමාද වීමට කටයුතු කරන්න කියන එක තමයි පුරා 544ක්ම දේශනා කළේ කියන්නේ. අන්තිම ස්ථාපිත පිරුම් ගන්න කරුණ අවශ්‍ය වෙනවා. සංස්කාරයන් යන අපි සිටිහි සතරනාසී දියකය කියන ඉන්ද්‍රිය පහේ උදව්වෙන් ප්‍රේම නැත්නම් පුණ්‍යාභි අපුණ්‍යාභි අනිත්‍යපි සංකාර අපි අතහැර ගමු මුලත් ජීවිත ගත කරන අය වශයෙන් ඒක වනාන්තරගත වූ අය කරපු දෙයක් මේ නිත්‍ය සුඛාත්ම නම් වූ මුලාව යටදී අපි සංස්කාර නැස් කරනවා අපි අනුසෝත ගාමී පුද්ගලයා බවට පත් වෙලා ඉන්නවා ප්‍රමාදී පුද්ගලයා බවට පත් වෙලා ඉන්නවා දැන් මේ අනිත්‍ය කියන වචනේ තේරුම මේ ඇසින් බලලා හටගත්තු දේවල් නැති වෙනවා කියන වචනට යන්න එපා. බුදුන් වහන්සේ පැහැදිලි කරලා දානවා. සිතෙහි හට ගන්න දේවල් අල්ලගත්තත් නැති වෙනවා නැතත් නැති වෙනවා. අල්ලගෙන නැති වුණොත් දුක හට ගන්නවා. අල්ලගන්න නැතුව නැති වුණොත් දුක හට ගන්නෑ. ඒක වෙනස් සූත්‍රයකින් අපි දවසක් කතා කරන්නේ. එතකොට එහෙනම් සංස්කාරයන්ගේ ඇතිවීම කියන්නේ අපි වෙනස් නෙමෙයි. සිත් හට ගන්න සියලු දේවල් හට ගන්න එක නැති වෙන එක අපි ලබාගත්ත භාග්යක් නම නැති. මේ භාග්යෙත් දෙරේ යන්නේ අය. ඉගෙනලා වින්දනයට අවශ්‍ය අරමුණු අරගෙන කාරණාකට ඉසු කරලා ඒකට අවශ්‍ය විදිහට නැති වෙන පරි යන මේ තරමේ මොකක්වත් නැහැ. නමුත් අපේ කියන්නේ සිද්ධ ස්ටේස් ප්‍රයත්න දෙන්නේ දේවල් සියල්ල ප්‍රෙස් කරලා තබා ගන්න, බාර ගන්න, ඉතුරු කරන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ මේ වගේ කරුණක්. බලන්න මේ ලෝකේ අපිට පස්සේ ශ්‍රී ලංකා දිපේ කියලා විවිධ වශයෙන් එකක්. ඒකට ඉතින් විවිධ සම්පත්තාවක් තියෙනවා. මේ සම්පත් තියෙනවායි කියලා මට දුක් දෙමින්ටයි කියක් නැහැ සියලුම දේවල්. මටයි තියෙන්නේ මාසතු යම් ඉඩම් කොටසක් තියෙනවා නම් ඒක තුන දෙන දේවල් තමයි මට පරිකරණය කරන්න පුළුවන්. ඒක තමයි පෞද්ගලික කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි සමානම් වූ මුලාවෙන් කිසියම් දෙයක්. සමාධියේ කියන වචනය අර්ථයේ මේ අන්නා අංශය කියන වචනය අර්ථයේ විතරාශ කරගන්නේ. ඒවට වන්දි ගවන්න ඕන රජයේ හෝ අම්මා හෝ තාත්තා හෝ ගුරු යාමගේ තමයි. මෙන්න මේක තමයි පෞද්ගලිකත්වය. එතන කියන්නේ මේ තමා කරන කියන කාරණා නිසා තමාට දුකසමයි. එන්නම් තේරුම් ගන්න ඕන මෙතන මේ විසුපාසිම කියන වචන නොකී වාට සුකන්‍යන පුත්‍රයන් ඉදින ජීවිතේදී භාවිත කරන්නේ කියනම් ඒ දිනුට හේතු අවකාශ වීම මම හට ගැනීමට අවශ්‍ය දු අවකාශ වීම කියන එක නිරන්තරයෙන් සිදු වෙනවා. මෙන්න මේක තමයි ප්‍රමාදය කියලා කියන්නේ. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සලස්සන කරුණක් කියලා තියෙනවා. ජංකෝ බික්කවේ සතං සුඛානි සතං තේසං දුක්ඛානි. මහණි කියන තුද්දලෙත් ප්‍රිය කරුණු 100ක් තියෙනවාද? නැත්නම් ඒක ප්‍රිය කරුණු කියන ප්‍රත්‍යයන් ගන්න කියන උපාදාන 100ක් තියෙනවාද? ඔබට දුක් 100ක් තියෙනවා. එතකොට අපි අපේ සංඛ්‍යාව වශයෙන් එකතු කරගන්නා උපාදාන සංඛ්‍යාව වැඩි නම් ඒ උපාදාන සියල්ල ප්‍රමාදීව තිබෙන දේවල් ඒ උපේ නම් ඒ සංඛ්‍යාවටම දුක් සංඛ්‍යාවක් වෙන්න සිද්ධ වෙනවා. ඒකම ලෝකේ නෑ, බාහිර ලෝකේ නෑ දුක් වෙන තමන් එකතු කරගන්නා වූ මේ උපාදාන කියන වචනයටදී ප්‍රකාශ කරනවා. කොහොමද උපාදානෙ සිද්ධ වෙන්නේ? අප්‍රමාදීය තුලද ප්‍රමාදීය තුලද? ප්‍රමාදීය තුලයි මේ කියන ප්‍රමාදීය තුලයි මේ ප්‍රශ්න සිද්ධ වෙන්නේ. අන්නේ නිසා බුදුන් වහන්සේ තේරුම් ගත්ත පැහැදිලිකත්ව කර්ම කර්ම තමයි සත්‍යය සසර ඇවිදින්නේ සංස්කාරයන් නිත්‍ය සුඛාත්මකට ගත්තා වූ ප්‍රමාදය නිසා. ඒක තවදාවත් මේක තේරුම් කරලා දෙන්න කෙනෙක් නැත්නම් තනියම තේරුම් ගන්න බෑ. ඒකයි බුදු දහමේ සාරි බාරි වෙන්නේ උන්වහන්සේ පැහැමනාව පැහැදිලි කරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න ලබනවා. ප්‍රත්‍යක්ෂ කරගෙන ඔබ මේ මුලාවක තහුවීමේ ගමන යන්නේ පොදුවේ මුලාවෙන් අතන දෙන්න මේක ප්‍රතිවිරුද්ධ මාර්ගය භාවිත කරා. ප්‍රතිවිරුද්ධ මාර්ගය තමයි අපි ඉතිසපාකට ගත්තා වූ අසර පොදු මුලාව නැත්නම් මේ ජීවිතේ මුලාව වෙනුවට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ පැත්ත භාවිත කරන්නට ගන්න එක. මෙන්න මේ වචනින් මේක කියවගෙන තේරුම් ගන්න වෙනවා. මේ භාවිත කරන්න පටන් ගන්නවා නම් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න පුළුවන් නම් තමයි අපි එතනට තමයි අපි යෝනිසෝ මනසිකාරය කියන එකක් පාවිච්චි කරන්නේ. යම් කිසි පුද්ගලයෙකුට තමන් අරමුණ ගැනීමේදී ඒක මම මගේ ආත්මයට ගැනීමක් සිදු වෙනවා නම් එතන තියෙන මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියන්නේ කායවිසි මනසිකාරය. කායවිසි මනසිකාරයෙන් කවදාවත් දුකින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. නොනින් මෙනෙහි කිරීම සහ නොනින් මෙනෙහි කිරීම දුනෝනෙමෙහිදී සිදු වෙන දේ තමයි තමන්ට හොරෙන් ඒ සියල්ල මම මගේ ආත්මයේ තියෙන මුලාව යටතේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ. එතකොට දුනෝනෙන් මෙනෙහි කරන තාක්කල් සසරේ ඉදිරියට නැවත නැවත මේ දුක් හට ගන්න හේතු තමන් විසින් තමන්ගේ පෞද්ගලික ජීවිතයේ මානසික ජීවිතයේ අවකාශ කරගන්න ඕනේ. එතකොට දුනෝනෙන් මෙනෙහි කිරීම දිනා කරන්න පටන් ගන්නවා නම් ඊට පස්සේ දුනෝනෙන් මෙනෙහි කිරීම ආරම්භ කරන්න පටන් ගත්තොත් අන්නේකට තනින්දලා උපන් අකුසල් දුරු වීම. නැත්තම් ලෝභ දේශ මොහ මූලයන්ගේ බලය පිටින් පිට සෙල්වීම පටන් ගන්නවා. කර්මක්ෂය කිරීම. ඒක කර්ම රැස්ෙන්නේ සමාධිය යටතේ. තේරුම් ගන්න මේ කරුණ. බුදුරජාණන් වහන්සේ උදාළ ගැඹුරු කරුණක් මා පෙන්නන්නේ. කර්ම රැස්සන්නේ සමාධිය යටතේ. කර්ම ශ්‍රේවන්නේ අත්මාවියට. එසේනම් අපි මෙබඳු යුගයක මේ සමස්ත බෞද්ධ ලෝකේම තුන් බුද්ධ මංගල්‍ය සමරණ යුගයක අපි ඕනෝන් සමග එකතු වී සාමූහික හතක් ක්‍රියාමාර්ගයන්ගේ යොමු වී සිටි තම තමන් දැකී පරිදි ආමාර්ග ලපිතුයි. නමුත් අත්මාද වීම යන සාමූහික ක්‍රියාමාර්ගයක් තමයි තමා තේරුම් අරගෙන තමන් විසින් පෞද්ගලික ආරම්භ කරන මේ නිසා තමයි මෙන්න මේ කොටස තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ පඤ්ඤාවන්තස්ස අයන්දම්මෝ නයන්දම්මෝ දුක්ඛඤ්ඤස්ස කියලා. මේ සසර ගමනේදී නිත්‍ය සුඛාත්මකට ගත්තා වූ මුලාව තේරුම් අරගෙන ඒ මුලාව දුරු කර ගැනීම සඳහා මේ ධර්මතාවයන් භාවිතා කරනවා නම් ඒ භාවිතා කිරීමට පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්තයි. එතනයි මේ වේදහම අයම් දම්මෝ වේදහම කියලා කතා කරලා එතන තේරුම් ගන්න සංස්කාරයන් තවත් පිටින් අත ගන්න දේවල්. පිට අතගත්ත දේවල් අපි අල්ලගත්තත් නැතත් නැති වෙනවා. අල්ලගත්තුත් නැති වෙන්නේ නැවත මම නැමැති මූලයේ හට ගැනීමට හේතු ඉතුරුයි. අල්ලගත්තේ නැත්නම් නැති වෙන්නේ නැවත හේතු ඉතුරු නොවි නැවත නැවත සංස්කාරයක් හටගන්නට හේතු ඉතුරු නොවි. මේ නිසා වයදම්මා සංඛාරා කියන එකෙන් කියන්නේ මේ සංස්කාර හටගන්න නැති වෙන දේවල් වුණාට අපි ඒවා අල්ලා ගන්නවා පිටකට ගන්නවා. එනම් පුණ්‍යාවි සංඛාරය හොත් අල්ලා ගන්න. ඒ තමයි අපුණ්‍යාවි සංඛාරය තව කෙනෙක් අල්ලා ගන්න. ධ්‍යානලාභින් අනිත්‍යාවි සංඛාරය අල්ලගත්තා. උන් වයදම්මා සංඛාරා නෙවෙයි එනවා. ඒ සංඛාර වැයෙන බව මතක කරලා ඒවා බාරගත්තා, ස්ථිර කරගත්තා. මේ සංඛාරයේ ස්ථාලයක් නැද තියෙන පුංචිදි වෙනක් වගේ. ඒ දිවෙන්න හතර පැත්ත දැල්ල දානවා. ඒ දැල්ල ගහපුවා මේ ස්ථිර පොඩි පොඩි දියවි දැන් මොදුපත් වෙනවා නයි. එතන මේ පුංචිදි වෙන තුල ඉන්න බෑ. ඒක මොදුපත් වෙන කාරණයක්. අන්නේ ඔබ තුමා සංස්කාරයේ කිංකේක තුන ඉන්න බෑ. අපි මේ සසරේ සදාකාලිකව ඉන්න කල්පනා කරනවා නම් ඒ ඉන්න හදන්නේ පුණ්‍යාම සංස්කාරය, අපුණ්‍යාම සංස්කාරය, ආනිද්‍යාම සංස්කාරය. ඒක ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒක නැති වෙන බව පිළිගන්න. හදවතින්. අල්ලගන්නේ නැත්නම් ඔබේ හදවතේ මේවා ඉතුරු නැතුව නැති වෙනවා. ඒ ඉතුරු නැතුව නැති වෙන එකට අපි කියනවා අනිත්‍යවත් ධර්මය කියලා. එනිසා ධම්මං සරණං ගච්ඡාමි යන වචනේ දැමුරට එනකොට සියලුම සංස්කාර ධර්මයන් මගේ හදවතේ අනිත්‍ය කනාත්මයෙන් බලන නොනින් බලන ධර්මතාවයේ මම මේ සැනසීම සඳහා සරණ කර ගන්නවා කියන එකයි කියෙන්නේ. එහෙනම් අපිට මෙන්න මේ ධර්මතාවයේ තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්ත කෙනෙකුගේ ආශ්‍රය තේරුම් ගන්න තමන්ට ධර්මයේ වැටහෙනවායි කියලා කියන්නේ සසරේ ඇවිද්දී නිත්‍ය සුපාත්මකට ලක්තා වූ මුලාවයට පිළිබඳ කියලා වෙනවා. ඒකට තේරුම් ගන්න පුළුවන් නම් එහෙනම් සසරේ ඇවිදින එක නිමාවෙන්ට නම් ඒක ප්‍රතිවිරුද්ධ ප්‍රතිබලාවක යන්න ඕනේ කියලා කියනවා. ඔබට ලස්සන ගාථාවක් කියලා මේක අවසන් කරන්න. සත්‍යාපි නාම ගච්ඡන්දු නරු අපරිණායකෝ. ඒක දායති මග්ගේන කුම්මග්ගේන අධීකත. සංසාරී සරන් බාලෝත්තතු අතරින් අයකෝ කරෝතියක ධාතුඥන් අපඥන් පිත ඒතනා. උපතින් දැස් නැති අන්දේ පාර පින්නන්න කෙනෙක් නැත්නම් වෙලාවක පාරයන්න පුළුවන් වෙලාවකට කැලිය කුම්මන්ද කියන නොමග කියන කුම්මන්ද මේ උමග මේ කුම්මන්ද කියන කියන නොමග යම කියන එක කුම්මන් මගත් තැන නොමගක් කරනවා. අන්න ඒ වගේ සංසාරී සරන් බාලෝ මේ සසර සැරිසරණ බාලයා හෙවත් උපඥන් නැත්නම් අනුවන තැනැත්තා ඔබට මේ මඟ පෙන්වන්නට බුද්ධාදී මහත්වෙන් වහන්සේලා කමි කෙනෙක් නොනේ දෙන්නේ නැත්නම් ඔබට කරන්න පුළුවන් දේ මොකද්ද? කරෝතීක දාපුඤ්ඤං අපුඤ්ඤං කියලා දාසක පව කරනවා, දාසක පින් කරනවා. ඒ දෙකම සංස්කාරයන්ට අයිති වෙනවා. ඒ දෙකම නිත්‍ය සුඛාත්ම දෙන්නේ ධර්මතාවයට අයිති වෙනවා. ගැලවීමක් නැහැ. ඒක තුරු සැප විපාක දෙන්න පුළුවන් ගැලවීමක් නැහැ. මෙන්න මේ தත්ත්වය තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගත්තම මොකක්ද අපි මේ වචනේ පැහැදිලි කරන්න උත්සාහ කළේ? බුදුන් වහන්සේ පැහැදිලි කරව දාරනවා අප්‍රමාදය කියනවා. දැන් එහෙමනම් අපේ සිිතේ හටගන්නා වූ ආරම්මණයන් මම මගේ ආත්මයකට ගන්නවා නම් එතන සිහියෙන් කටයුතු කිරීමක් නැහැ. සිහියෙන් කටයුතු කිරීම නැත්නම් එතන තියෙන ප්‍රමාදය. මම නොවන බවට මගේ නොවන බවට මගේ ආත්මය නොවට බවට වර්තමානයේ ඔබ යම් මොහොතක ජීවත් වෙන්නේ යම් අරමුණක් සමඟ ජීවත් වෙන්නේ නොවනින් දකින්න පුළුවන් නම් අන්න ඒකට කියනවා සතිය වඩනවා නොපවතින බවට. මම නොවන බවට සතිය වඩනවා, සතිපට්ඨානෙ වඩනවා කියලා කියනවා. මෙන්න මේ සිහියෙන් කටයුතු කිරීම තුළ විතරයි අපට උපන් අකුසල් දුරු කරන්න පුළුවන් වෙන්නේ, නොකන් අකුසල් නොකඩවා ඉන්න පුළුවන් වෙන්නේ. නැත්නම් නැවත උපසමහ අපි අවකාශ කරන්නා වූ හේතු ක්ෂය කරන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ මාර්ගයේ ප්‍රවිෂ්ඨවන විට, මේ මාර්ගයේ ආරම්භ වන විට අපි කියනවා මාර්ගඵලලාභී මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා මාර්ගඵලෝවාන් කියනවා. තවද කම්පිටක තුනී කරනකොට සතුටදාගාන කියනවා. තවද කටහනාගාන කියනවා. මෙන්න මේ අක්‍රමාදී පිළිවෙතේ තියෙන උසස් ශ්‍රේණි ටිකක් තමයි මේ පෙන්වන්නේ. තේරුම් ගන්න ඕන කරුණ. මෙතන තව කතා පැහැදිලි කරන්න ඕන කරුණක් තියෙනවා. මේ මූලික දේ තේරුම් ගැනීම කල්යාණ මිත්‍ර ප්‍රේමයක් තුළින් සිදු වෙන දෙයක්. ඉන්පසු කාමරාම ව්‍යාපාද තුනී කිරීම අක්‍රමාදී තුළින් සිදු වෙන දෙයක්. මෙන්න මේ නිසා තේරුම් ගන්න මේ වෙසක් සමය තුළ බුදුරණ උත්තමින් වහන්සේලා මේ ධර්මයේ පවතින යුගයක උපන් ඔබ මේ දේ තේරුම් ගැනීමට ඥානවන්ත නම් අනාගත බුදුරු සම්මුවේකෝ තවත් කාලෙකින් ඔබට දැනගන්න තියෙන එකම දේ සියලුම සංස්කාරයන් අනිදුක්ඛානාත්මයන් විතරයි. ඒ ඔබට නොනින් දකින්න පුළුවනි නම් ඔබට අප්‍රමාද විය හැකි. ඔබ අප්‍රමාද වන්නේ නම් එතන ඔබට අනිත්‍ය දුක්ඛානාත්ම නම් වූ ධර්මතාවය මෙනෙහි වෙනවා. ඔබට එතන නොපවතින බවට මම නොවන බවට සිහිය තියෙනවා. මේ සිහියෙන් කටයුතු කිරීම තුළ ඒ ආලෝකය හමු වේ. කර්ම රැස් වෙනවා, නියත පර්මශය වෙනවා. මෙන්න ප්‍රතිපත්ති පූජාවෙන් බුද්ධ පිළිම. අපමදු අමත පදං, තමදු මච්චනෝ පදං, අප්‍රමත්තා. මේක සම්පූර්ණ කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ කරගත්තේ අවුරුදු 35 දී. ඉන්පසු උන්වහන්සේ විකතම අප්‍රමාදී. ඒ නිසා සිරුර විදිහට අපේකට මරණය කියන්නේ නැහැ කියලා කියනවා. නම් යම් කියන්නේ අන්නේයි. මේක ශරීර සම්බන්ධවක් නෙවෙයි අමරණීය වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස් සමයන් තුල මේ බුද්ධ ආදී මහත්මයන් වහන්සේලාගේ සිහිනේ සියලු සංස්කාරයන් කියන්නේ මොනවද කියන දේවල් තේරුම් ගන්න අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනයෙන් ලබා ගන්න මේ සත්‍යකමනේදී ඔබ ප්‍රමාදයේ තේරුම් ගන්නවාද ප්‍රමාද වෙනවද අප්‍රමාදයට අවතීර්ණ වෙනවද කියන එක තීරණය කරන්නේ ඔබ සතුයි. ඉස්සෝ මෙහෙම දිනාට අප්‍රමාද වීමට අවශ්‍ය ධම්ම මෙස පහල කර ගැනීමට මෙම ධර්මානුශාසනාව දුපිරිසේවා හේතු වාසනා වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මෙතමනකින් මේ ධර්මාශාසනා ධර්මානුශාසනාව සම්පූර්ණ ලබනවා හැමතෙ සුභ විසක් මංගල්‍යයක් වේවා.